සාදෝ සාදෝ සාදෝ නමාමි බුද්ධං ගුණසාගරං තං සන්තා සදා හොන්තු සුඛිය වේරා ආයෝනි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛිය වේරා ආයෝනි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සන්තා සදා හොන්තු සුඛිය වේරා ආයෝනි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච බුදු සරණ වේවා සදහං සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදෝ සාදෝ සාදෝ හොඳයි පංචශීලය සමාදන් වන්නට නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින අපේ චන්ද්‍රයයත් ඒ වගේම නන්දනී අක්කත් සිය නිවසේහි මේ අලුත් අවුරුද්දක් ආරම්භ වන්නට බලාපොරොත්තු වන මොහොතෙහි ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරවයෙන් නිවසට වැඩමවාගෙන ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සංඝ සතු දානමය පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද එළඹෙන්නට හාහා පුරා කියා තියෙන වෙලාවෙහි පින්නතුන්ට නිවසටත් ආශිර්වාද පිණිස මේ උතුම් පින්කම සිදු කරන්නේ. ඉතින් බොහොමත්ම සතුටට පත්වන්න හිමිදිරි පාන්දර දානය සෝදානම් කරලා ඒ දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කරලා සම්බුද්ධ පූජා පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. මේ උතුම් සම්බුද්ධ පූජා සිදු කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් විශේෂම අපේ චන්ද්‍රයයටත් ඒ වගේම නෝනා මහත්මියටත් සියලු සිත ශාන්තිය යහපත නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා. සිතෙන්ගේ සියලු සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවන්නටත් අලුත් අවුරුද්ද හොඳින් සමරන්නටත් මේ උතුම් සම්බුද්ධ පූජාමය පින්කමත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. සංසාර සාරෝග දිනිතනි සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාර ආසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදන්සින් හත ගෝරපා සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේරසාසං නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පෝජයේ පෝජනීයං තං පූජා භාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතා ඉදං මේ කායෝ තත විනාස භාවං අදිවාසේතු නෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනම් උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සම සතන් සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා සදෝ සදෝ සදෝ. හොඳයි, ඉන්පසු අප බලාපොරොත්තු වන්නේ මේ සූදානම් කළ අවධානය මහත් සංඝරත්නය වෙනුවෙන් සංඝ සතු කොට පූජා කරන්නට. ඉතින් මේ පින්වතුන් නිරතුරුව සිය දෑතින් පින්කම් කරන පින්වතුන්, ඉතින් අද දිනත් ඒ සුපුරුදු පින්කම් මාලාවෙහි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඔබේ දෑතින් ඉමා ශ්‍රද්ධාවෙන් දානය පූජා කරන්නට සූදානම් වන්නේ. ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අප යමක් පූජා කරනකොට කිහිපනමක් වෙනුවෙන් දානය පූජා කළත් අප මේ සම්බුද්ධ ශාසන තුල වැඩ සිටිය සියලුම මහා සංඝරත්නය සිහිපත් කරනවා. සරියුත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ ස්වාමින් වහන්සේ, සීවලී ස්වාමින් වහන්සේ ඇතුළු ඒ උතුම් මහසඟ පරපුරෙන් පැවතෙන අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ ලෝකයේ පුරා වැඩ සිටින, අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන තුන් කාලයටම අයිති මහා සංඝරත්නය වෙනුවෙන් මේ දානය පූජා කරනවා කියන හැඟීම ඇති කරගන්න. ඉතින් එවැනි දානමය පින්කමක් මහත්ඵලයි මානිසංසයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ සඳහා ඔබ පූජා කරන්නේ බොහොම වෙහෙස මහන්සියෙන් ධාර්මික උපයාගත් වස්තුව වියපහදන් කරලා සිය දෑතින්ම සෝදානම් කරපු දානයක්. මේ යමහ ශ්‍රද්ධාවෙන් සසර කර්මඵල අදහාගෙන කරන පින්කමක් නිසා මේ පින්කම මහත්ඵල මානිසංසදායි වෙනවා. ඉතින් මේ උතුම් පින්කම අද දින මේ නිවසේ සිදු කරන්නේ අපේ පින්වත් චන්ද්‍රයයා සහ නන්දියක්කා කියන මේ දෙපළටම ආශිර්වාද සලසා ගන්නට, ඔබේ ජීවිතයට සෙත සාන්තිය සෞභාග්‍ය උදා කරගන්නටත්, විශේෂයෙන්ම හෙටින් ආරම්භ වන අලුත් අවුරුද්ද නිදුක්ව නිරෝගීව ඔබේ ජීවිතයේ සියලු කටයුතු සඵල කරගන්නටත්, සියලු සත් ප්‍රාර්ථනා සිද්ධ වන්නටත් අදිස්ථාන කරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන පින්කම. ඉතින් ඔබ කල්පනා කරන්න, ඔබේ නිවසේ විහාරස්ථානයේ සියලුම ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. ඔබේ දාණයට මේ සම්බුද්ධ ශාසනයේ සියලුම ස්වාමින් වහන්සේලා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා විදිහට වැඩ සිටිනවා. උන්වහන්සේලා සුපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්තයි, ආහුනේය පාහුනේය ආදී ගුණයන්ගෙන් යුක්තයි, අනුත්තර පුණ්‍යක් ශේත්‍රයක් විදියට ලෝකයාගේ උතුම් වූ පින් නැමැති බීජයන් විපිරීමට තියෙන උතුම්ම වූ පුණ්‍යක් ශේත්‍රය විදියට සලකාගෙන ඉමා ශ්‍රද්ධාවෙන් මේ දානය පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය හේතුවෙන් අපේ පින්වත් චන්ද්‍රයියා සහ නන්දියක්කා කියන ඔබ දෙපළගේම නමින් මියගිය ආදරණීය මෞද්‍ය මෞපියාදී කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවෙන් සිටින්නම්. ඒ සියලු දෙනාම මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිනින් සුවපත් වී කියම් ප්‍රඥාතින් වෙත්නම් ඒ සියලු දෙනාටද මේ පින තම ආශිර්වාදයක් වේවා. ඒ වගේම ඔබේ ජීවිතයට උදව්පකාර කළ හැම දෙනාටම මේ පින්කම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසා ගන්නට ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් මේ සිල්වා මහත්මයා, ඒ වගේම මේ මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ආශිර්වාදයේ පිණිසත්, ඒ වගේම ඔබ ඇසුරු නිසුරු කරන සියලු දෙනාට සිත සාන්තිය සෞභාග්‍ය පිණිසත් උදාවන්නා වූ අලුත් අවුරුද්ද හැම අතින්ම සාර්ථක කර ගැනීම සඳහා මේ උතුම් පින්කමත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ දානය අප සංඝ සතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං කියන්න සපරික්කාරං බික්ඛෝ සංගස්සදේම ඉමං දෙක්ඛං සපරික්කාරං බික්ඛෝ සංගස්සදේම ඉමං දෙක්ඛං සපරික්කාරං බික්ඛෝ සංගස්සදේම ඉච්ඡතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු. හොඳයි, සැනෙහවත් වාසනාවන්ත පින්තුනි, අද දින අපේ චන්ද්‍රජගේ තේනොරා මහත්මියගේ නිවසේ ඉතාම වටිනා ලස්සන පින්කම අලුත් අවුරුදු නිමිති කරගෙන ස්වාමීන් වහන්සේලා සිය නිවසට වඩමවාගෙන උතුම් පින්කමක් සිදු කරපු අවස්ථාවේදී අප දැන් බලාපොරොත්තු වන්නේ සියත් පිරිස සජ්ජහනා කරලා ඔබ දෙපළටම ආශිර්වාදයේ සලසා ගන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට. බුදු දම සංඝ කියන තෙරණේ ආශිර්වාදයෙන් අපේ චන්ද්‍රයියා ජීවිත කාලයක් පුරා සිය දෑතින් කළා වූ පින්කම අනිසංසයෙන් හේනෝනා මහත්මිය ඇතුළු වේ ඥාතීන් සිද කළා වූ අප්‍රමාණ කුසල අනිසංසයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්ති වල බලයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සිතේගේ සත් ප්‍රාර්ථනා සියල්ලක්ම සමෘද්ධිමත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට පිළිත් ධර්මය සජ්ජහනා කරමින් අපේ ජීවිතේ අප ආශිර්වාදයේ සලසා ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සද්ධා දේව මනුස්සානං බුද්ධෝ සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පන්සිකෝ වේදි සම්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ සාවක සං ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං ලෝකං සාති ඒතේන සංච වඤ්ඤේන පාතු තං රතනං ඒතේන සංච වඤ්ඤේන පාතු තං රතනං ජයං ඒතේන සංච පාතු තං රතනං ජයං යං කිංචි විද්ධං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං නනෝ සමන්නත්ථි තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සං සුවන්ති හෝතු කයං විරාගං නමතං පනීදං යදජ්ජගා සංඛ්‍යමුනී නතේන ධම්මේන සමච්චි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරංච චිත් ආයතිකේ බවස්මින්තේ කේන බීජා අමිරුල් හිඤ්ඤං දානිම්බන්ති යතායං පදීපෝ ඉදං ති සංඝේ රතනං පනීතං ඒතේන තිහෝතු කරණීයමත්ථ කුසලේන යන්තං සංසං පදං අභිසමෙන්ච සංඛෝ උජෝජසෝජෝච චංස මුදුවනති මානී සන්තුංස කෝච සුභරෝච අප්පකිංච සල්ලෝක වුන්ති සංතේන්ද්‍රියෝ ජනිපකෝච අම්පගම්බෝ කුලේසු අනනු නච කුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ සම්මේ සන්තා බවන්තු සුඛි සන්තාන පරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චේ මාතායතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරක්කේ එවංපි සම්බං මාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං නුද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපන් තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතං ස විගතමින්දෝ ඒතං සතින් බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුබිනෙයගේ දං නහි ජාතු ගම්බසෙයි පුනරේතේති ඒතේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බන් ඒතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ නංසතු ඒතේන හෝතුතේ ජය මංගලං සම්බේතියෝ දිවජ්ජන්තු සම්බරෝගෝ දිනං මාතේ භවත්වන්තරායෝ සුකේ දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ. හොඳයි පින්තුනි, බොහොමත්ම සතුටට පාත්තාන්න. අද මේ හිමිදිරි කාන්දර සියනිවසෙහි ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිද්ධ කරපු මොහොත ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරලා නිවසට වඩමවාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් පිරිකර සහිත වූ මහා දානයක් පූජා කරපු අවස්ථාව. ඉතින් පින්වතුන් නිරතුරුව සිද්ධ කරන පින්කම් නැවත නැවතත් සිහිපත් කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, අපේ ජීවිතයේ නිරතුරුව පින් වැගිරෙන, පින් ගලා යන පින් උල්පත් අටක් ගැන. ඒ තමයි බුද්ධ රත්නයේ සරණ යාම, ධර්ම රත්නයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම කියන මේ කාරණා තුන සහ ප්‍රාණඝාත ආදී මේ පංච දුස්සත්යන්ගෙන් වැළකීලා කිසියම් කෙනෙක් මේ පංච සීලය ආරක්ෂා කරනවා නම් මේ කරුණ පහ ආරක්ෂා කිරීමත් මහා පුණ්‍ය ගංගා විදියට දේශනා කළා. ඉතින් මේ මහා පුණ්‍ය ගංගාට ඔබේ ජීවිතයේ නිරතුරුව වැගිරෙනවා, නිරතුරුව ගලා යනවා කියලා නිතරම ඔබ හිතන්නට ඕන. මම බුදුහාඳුරෝ සරණ ගියපු කෙනෙක්, මම ධර්ම රත්නය සරණ ගියපු කෙනෙක්, මම සංඝ රත්නය සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්, මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, මම සොරකම් කිරීමෙන් වැළකීච්ච කෙනෙක්, ඒ වගේම මම වැරදි කාම සේවනයෙන් වෙන් වෙච්ච කෙනෙක්, මම බොරු නොකියන කෙනෙක්, මම මත්ද්‍රව්‍ය භාවිත නොකරන කෙනෙක් කියන එක නිතරම හිතේ හිතා තමන්ගේ ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නට ඕන. ඒ වගේමයි නිරතුරුව ලෝක සත්‍යයගෙරි මේ සිත අප වඩන්නට ඕන. සීල සත්ව සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෛත්‍රී සිටිවිල්ලෙම පුරුවන් තරම් දුරට වාසය කරන්නට ඕන. ඉතින් අප ඉතාම දුර්ලභ වටිනා ජීවිත ලබාගත්තු අය, සම්බුදු ශාසනයක් ලබාගත්තු අය, බොහොම පින්වන්ත සිල්වන්ත ගුණවත් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන පින්තුන්, ඒ වගේම නිරතුරුව දාන ආදී පින් දහම් කරන අය විදියට ඔබට ජීවිත කාලෙම සතුටට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලොස්සන්ජිස් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරපු කාලේ පටන්ම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අපේ පින්වත් චන්ද්‍රයා අප්‍රමාණ කුසලකම් සිද්ධ කළා, උදව්පකාර කළා. විශේෂයෙන්ම විහාරස්ථානයේ බෝධින් වහන්සේ රෝපණය කරනකොට ඒ කලින් විහාරස්ථානයේ බෝධින් වහන්සේ රෝපණය කරන්නට චන්ද්‍රයා තමගේ දෑතින්ම උදව්පකාර කළා. ඉතින් ඒ බෝධින් වහන්සේ තමයි අද අපේ කොවෙනා පන්සලේ ලොකු බෝධින් වහන්සේ නමක් විදිහට තියෙන්නේ. ඉතින් මේ බෝධින් වහන්සේට යම් කෙනෙක් පුද පූජාව පවත්වනවා නම් ඒ හැම පූජාවකම ආනිසංස අපේ චන්ද්‍රයාටත් ඒ නෝනාමාත්මයටත් ලැබෙනවා. ඒ ගැන හිතලා මුගාත්ම සතුටට පත්වන්න. ඒ වගේම රිවර්ස් සයිඩ් පන්සලේ ඒ චෛත්‍ර ආදියන වහන්සේ ඉදිරි කරනකොට දින ගානක් සති ගානක් වෙහෙස මාසියලා ඔබේ ශ්‍රමයෙන් ඒ චෛත්‍ර ආදියන වහන්සේ පිහිටවන්නට, ඊට අදාළ කටයුතු කරන්නට, ඝණ්ඨාර කුළුණ හදන්නට ඔබේ දෑතින් අප්‍රමාණ කැපවීම කළා. ඉතින් ඒ පින්කම් ගැන හිත හිතා සතුටට පත් වෙනට ඕන. ඒ වගේම අපේ විහාරස්ථානයේ වසර 25කට අධික කාලයක් ඔබේ දෑතෙන් එවසක් කුඩු හැදුවා, පිරිත් මණ්ඩප හැදුවා. ඉතින් ඒ හැම පින්කමකම ආනිසංස ඔබේ ජීවිතයට මහත් වූ ආලෝකයක් සපයනවා. ඒ නිසාම තමයි අපට මේ රටේ මෙච්චර කාලයක් නිදුක නිරෝගීව සැනසීමෙන් ඉන්නට ලැබුණේ. ඉතින් තවදුරටත් අනාගතයත් උතුමාගියත් හැමතිස්සෙම සාර්ථක වෙන්නට, නිදුක් නිරෝගී සම්පන්නිය සලසා ගන්නට, සීල අපලෝපද්දුර දුරු වෙලා සිතේ ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වීමට මේ අද දින ඔබේ දෑතින් සිදු කළා වූ මේ උතුම් දානමය පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මෙ සියලෝ කුසල්ලල බලයෙන් ඔබ නමිනිි මියගිය දෙමෝපියන් ඇතුළු කිසියම් ඥාති පිරිසක් පෙන් බරක්වතුූපෙන් සිටිනම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත්්‍යත්වා සුගතිගාමී වෙත්වා අවසන උතුමූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනවත් ඇතුව අපි කවුරුත් එකට ගාථාව කියලා මියගේ ඥාතීනට පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත මේ සියලු කුසල් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදනව ඔබේ ජීවිතයට හැම ආකාරයෙන්ම ආරක්ෂාව, රැකවරණය, සුරක්ෂිතභාවයේ ආශිර්වාදයේ සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතා ච අංහේහි සම්බතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දි එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි චන්ද්‍රයියා, ඒ වගේම අක්කා උගාක්ම සතුටට පත්වන්න ඔබේ දැයසින් අද දින ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන ඉතාම ලස්සන පින්කමක්. ඉතින් අවුරුද්ද පුරාම සතුටට පත් වෙන පුළුවන් පින්කමක් ඔබේ දැයතෙන් සිදු කරගන්න ලැබුණා කියලා වඩා වඩාත් සතුටට පත් වන්නට මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දිනාගේම මෙලොව ජීවිත සඵල වේවා. නිරෝගී රෝගී සම්පත්‍ය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛං පඤ්චාච නින්දුක්ඛං භයං පඤ්චාච නිබ්බයං ශෝකං පඤ්චාච නිශෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින් කැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.